එතුමයි කතා වෙනු පැහැදිලිනේ ගරු මුලසනාරුව මන්ත්‍රීතුමනි සීපනමින් නෙවෙයි වෙන නමකින් එතුමා කියනවා ගිවිසුමක් අත්සන් කරන්න ලෑස්ති වෙනවා එතන තියෙන ඊළඟ ප්‍රශ්නේ මෙහෙන් සම්පූර්ණ විදේශ ආයෝජන වලට මුළු මහත් ඉඩම් ටික දෙනවා නීති හදලා දෙනවා බදු සහන දෙනවා රතු පාවා දෙලනවා අරහෙන් අර ගිවිසුම අත්සන් කළොත් ඔබතුමා කියන විදියට රටට ආවාසි නොවන විදියට කෙරුණොත් ප්‍රශ්නයක් නෑ හැබැයි මේ රටේ සේවා ආර්ථිකයත් ඉන්දියාවට විවෘත වෙන විදියට අත්සන් කළොත් මොකද වෙන්නේ සම්පූර්ණයෙන් 26 වෙනි ප්‍රාන්තයේ බවට ඉන්දියාවේ මේක පත් වෙනවා